වත්මන් පාලකයන් විසින් අලුත්ම වාහන ටිකක් ප්‍රධානමතිවරයා ඇතුළු ඇමතිවරු අනිත් හතර දෙනාට සභාවට ගේන්න අදාළ සූදානම් මේ වෙනකොට සිදු වෙලා තියෙනවා. අදාළ ටෙන්ඩර් කැඳවීම සියල්ල සිදු කරලා තියෙන්නේ. ඒ අනුව ප්‍රධානමතිවරයාට ලක්ෂ 100ක් වටිනා වාහනයක් සමග අනිත් කියපු අයටත් එක ඔක්කොම ලක්ෂ 500ක් ඉක්මවපු වාහන ප්‍රමාණයක් ගේන්න සූදානම් කරලා තියෙනවා. පෞගේ පළාත් සභා මැතිවරණයේදී පට්ටයන්න පතුරු ගහලා විවේචනය කරා ශෂින්ද්‍ර රාජපක්ෂ ඇමතිවරයා, මහමැතිවරයා ඇතුළු අනිත් ඇමතිවරු, හරින් රාන්දු වත්මන් මහමැතිවරයා ඇතුළු කණ්ඩායම විවේචනය කරා. අපිත් ඒ විවේචනය කරා. අධිසුඛෝපභෝගී වාහන පාවිච්චි කරමින් ජනතා බදු මුදල් පාවිච්චි කරමින් පළාතේ ජනතාව තලනවා පෙළනවා මෙවැනි විදිහට වාහන පාවිච්චි කරන එක වැරදි කියලා. දැන් ඒ අය පාවිච්චි කරපු වාහන තිබියදී තමයි වත්මන් මහමැතිවරයා ප්‍රමුඛ මේ අමාත්‍ය මණ්ඩලයේ අලුත් වාහන ගන්න සූදානම් වෙන්නේ.